නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්ම රුවනට සමදා සදහම් සරණයමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණයමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු සාදු සාදු ශ්‍රද්ධාවන්ත පින්වතුනි අපි උදේ වරුවේ ඉගෙන ගත්තා තෙරුවන් සරණ ගිහින් මේ ශ්‍රාවකත්වයට ගෞතම බුද්ධ ශාසනයට ගෞතම බුද්ධ ශාසනයේ තුලට ශ්‍රාවකෙක් හැටියට පිවිසෙනකොට අපට පිහිටන ඉන්ද්‍රිය පහක් ගැන ඒ පහ තමයි සද්ධා විරිය සති සමාධි පඤ්ඤා මේ ඉන්ද්‍රිය ධර්ම දියුණු කරගෙන අපි ශ්‍රද්ධාවේ පිහිටලා වීරිය ඇති කරගෙන සිහිය දියුණු කරලා සමාධිමත් සිතක් තුලින් ප්‍රඥාව දියුණු කරගෙන ආරි සත්‍ය අවබෝධය කරා යන්ට උවමනා වෙලා තිබෙන්නේ අපට මේ මෝණ දෙන්න තිබෙන දුක් දුම්නස් වලින් අත් මිදීම පිණිසයි. අපිය මෙච්චර දීර්ඝ සංසාරයක පැටලි පැටලි ආවේ බාහිර කෙනෙක් විසින් කරපු දෙයක් නිසා නොවේ. තමාගේ කැමැත්තෙනුත් නොවේ. ඉබේත් නොවේ. මෙතන සිදුවී මාලාවක් සිද්ධ වෙවී යනවා. අන්නේ සිදුවී මාලාව දිගින් දිගටම සිදුවෙච්ච නිසායි. අපිට සතර මහා සාගරයේ ජලයටත් වඩා මෞකිරි බිබි මේ සංසාරයේ ඉන්න සිද්ධ උනේ. මේක සැප සහිත තැනක් නම් බුදුරජාණන් වහන්සේලා කවදාවත් පහළ වන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ මේ සංසාර ගමනෙන් අත් මිදින්න කරන මහා වීරියේ ප්‍රතිඵලයක් හැටියටයි. එතකොට බුදු කෙනෙක් පහළ වෙලා ලෝකෙට කියා දෙන්නේ ආය ආයමත් උපදින්න නොවේ. අනිත් එක මේ උපදින සත්වයා නිරේ යන්නේ නැත්තම් තිරිසන් ලෝකයේ උපදින්නේ නැත්තම් ප්‍රේතෙක් වෙන්නෙත් නැත්තම් අපාගත වෙන්නේ නැත්තම් රැකවරණයක් තියෙනවා. එහෙම රැකවරණයක් ආර්ය ශ්‍රාවක භාවයේ නොලැබූ කෙනෙකුට නැහැ. පුතජන සත්‍යයට එහෙම රැකවරණයක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ තිබෙනවා සද්ධානුසාරියයි ගැන සබ්බේති සග්ගපරායන ඒ සියලු දිනා ස්වර්ගගාමි වෙනවා. සද්ධානුසාරී වෙච්ච කෙනෙකුට එතකොට ස්වර්ගයේ උපතක් සුගතියේ උපතක් තියෙනවා. නමුත් ඒක නැහැ මේ සතරපායෙන් අත් මිදিলা කියලා. සතරපායෙන් අත් මිදින්නේ එතකොට සෝතාපට්ටි ඵලය සාක්ෂාත් කිරීමෙන්මයි. එවනම් අපි සද්ධානුසාර වීමෙන් රිකවරණයක් තියෙනවා. මොකද්ද රිකවරණේ? ඔව්. හදිසියවත් මැරුණොත් ධර්මය අවබෝධ කරන්න බැරි තැනක් කරා යන්නේ ආයමත් අවස්ථාවක් ලැබෙනවා. නමුත් අපි කල්පනා කළ යුත්තේ සද්ධානුසාරී වෙලා ඉන්න නොවේ. ධම්මානුසාරී වෙලා ඊට පස්සේ සෝතාපන්න වීමටයි. සෝතාපන්න වෙච්ච එකනා කල්පනා කරන්න ඕන සකදාගාම වීමටයි. සකදාගාම වෙච්ච එකනා කල්පනා කරන්න ඕන අනාගාම වීමටයි. අනාගාම වෙච්ච පැවිදි කෙනා කල්පනා කළ යුත්තේ අරහත්ත්වයට පත්වීමටයි. මොකද හේතුව මේ සංසාර ගමනේ රැඳී සිටීමෙන් අමුතු වාසියක් අමුතු ලාභයක් කෙනෙකුට නැහැ. අනිත්‍ය දේට අපි කවදා නමුත් මුණ දෙන්න ඕන. මේ නිසා මේ දීර්ඝ ගමන ගැන මේසා දීර්ඝ සංසාර ගමනක් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා කල්පයකට අවුරුදු කීයක් තියෙනවද කියලා. ආහනකට බුදුරජාණන් වහන්සේ උත්තර දුන්න අවුරුදු වලින් කියන්න බෑ කිව්වා. අවුරුදු 100යි 1000යි ලක්ෂයයි කියලා කියන්න බෑ කිව්වා. උපමාවක් දේශනා කරන්න පුළුවන්ද කියලා ඇහුවා. පුළුවන් කිව්වා. කියලා බුදුරජාණන් වහන්සේ උදාලා ගංගානම් ගඟ පටන් ගන්න තැන ඉඳලා මහා මොහොතට වැටෙන තැන දක්වා ඒ දීර්ඝ ගංගාවේ සියලු වැලි කැට ගණන් කළත් කල්පේ ඉවර වෙන්නේ නැහැ. එතකොට මේ බඳු කාල පරිච්ඡේද කී කෝටියක් අපි ගෙවලාද මේ ඉන්නේ? අපිට වමනා කරන්න එක දෙයයි. බුදුරජාණන් වහන්සේ වදාළ දේ ඇත්තක්ය. මේ ගමන හැදිලා තියෙන්නේ මෙහෙමයි. මේක තියෙන්නේ බාහිර දූර කාර්යයක්, බාහිර දූර වැඩක් අපිට මේකේ පැවරිලා තියෙනවා. ඒ තමයි මේ ජීවිතයේ ඉක්මනටම අවබෝධ කරගන්න එක. අන්නේ අවබෝධ කරගැනීමට උවමනයි අර මං උදේ කිව්වා නුවණින් විමසීම, බුද්ධිමත්ව විමසීම, නුවණින් කල්පනා කිරීම. අපි නුවණින් කල්පනා කරන්න එපා කිව්වත් බුද්ධිමත් කෙනා නුවණින් කල්පනා කරනවා. නුවණින් කල්පනා කරන්නේ නැති එක්කෙනාට ඇඟිල්ලෙන් එන යන කිව්වත් නුවණින් කල්පනා කරන්නේ නැහැමයි. මේ නිසා බුද්ධිමත් නුවණින් කල්පනා කරන්න පුළුවන් එක්කෙනා මේ ධර්මය අවබෝධ කරගන්නවා. සමහරට මෙතන ඉන්න දහස් සංඛ්‍යාත පිරිස අතර එක්කෙනෙක් නම් එයා තමයි මේ ධර්මය අල්ලන්නේ. එයා උදෙසා තමයි මම මේ ධර්මය කියන්නේ. එයා කවුද දන්නේ? සමහරට එයා ඔබ වෙන්න පුළුවන් ඔබ නුවණින් කල්පනා කළොත්. බුදුරජාණන් වහන්සේ වදාළ මේ දේශනාවේ නම පරිවීමංසන සූත්‍රය. මේ දේශනා නම මොකද්ද? පරිවීමංසන සූත්‍රය. මේක සංයුත්ත නිකායේ දෙවනි කොටසේ දේශනයක්. උදේවරු ඉගෙන ගත්ත සංයුත්ත නිකායේ පස්වෙනි කොටසේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාව සවැත් නුවර ජේතවනේ ධම්සභා මණ්ඩපයේදී වදාළේ. ඉතින් ධම්සභා මණ්ඩපයට රැස්සුන භික්ෂූන් වහන්සේලාගෙන් බුදුරජාණන් වහන්සේ අහනවා, පින්වත් මහණෙනි, ඔබ පරිවීමංසනේ යෙදෙනවාද? ඔබ පරිවීමංසනේ යෙදෙනවා කියලා කියන්නේ ඔබ මනාකොට නුවණින් විමසීමක් කරනවාද මේ ජීවිතය ගැන? කුමන කරුණ මතද මේ නුවණින් විමසීම සිදුවන්නේ කියලා ඇහුවා. ආහනකට ඒ ස්වාමීන් වහන්සේලාගෙන් බුදුරජාණන් වහන්සේ ඇහුවේ ඒක සම්පූර්ණ ප්‍රශ්නයක්. මනාකොට දුක් අවසන් වෙන ආකාරයට, මේ තියෙන දුක් ගෙවිලා යන ආකාරයට, තණ්හාව ප්‍රහාණය වෙන ආකාරයට අවිද්‍යාව දුරු වෙන ආකාරයට, පටිච්චසමුප්පාදේ නිරුද්ධ වෙන ආකාරයට, ජාති ජරා මරණ ශෝක වැළපුම් දුක් දුම්න සුපායාස නිරුද්ධ වෙන ආකාරයට නෝනින් විමසීමක් කරනවා නම් කරන්නේ ඔබ කොහොමද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේට ඒ ස්වාමීන් වහන්සේලා පිළිතුරු දීවද පිළිතුරු දුන්නා මෙහෙම. භගවන් මූලකානෝ භන්ති ධම්මා. භාග්‍යවතුන් වහන්සේ අපගේ මේ ධර්මයේ තිබෙන්නේ භාග්‍යවතුන් වහන්සේ මුල් කරගෙනයි. භගවන් නෙත්තිකා භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන කරගෙනයි. භගවන් පටිසරණ භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කරගෙනයි. භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ අපට පැහැදිලි කර දෙනසේක්වා මේ භික්ෂුන් දරා ගන්න. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ මේ උපදේශයක් දෙනවා නිවන් අවබෝධයේ පිණිස කල්පනා කළ යුතු ආකාරය. දැන් මෙතනයි බුදුරජාණන් වහන්සේ රහසි උගන්වනවද කාටවත් කමඨහන් කියලා දෙයක්. කමඨහන් කියලා දෙයක් මේකේ නැහැ. කමඨහන් දෙනවා කියලා එකක බහලා තියනවාද? අහලා තිනවා. ගිහිල්ලා ළඟට ගිහිල්ලා කමඨහන් ගන්නවා කියලා. ඒ කමඨහන් කියන්නේ මේ ප්‍රසිද්ධිය කියන ඒවාද? නෑ. කමඨහන් කියන්නේ කොහොමද කියන්නේ? හොරෙන් උගන්වන්නේ. අඬ අඬ ගහලා කන්ට කරලා අහනවා මෙන්න කාරණයක් කියනවා. මොකක්ද දන්නේ නෑ. ඒතර යත් මොකද කරන්නේ? මේ කාරණයට අනුව ගිහිල්ලා භාවනා කරනවා. භාවනා කරලා ඇවිල්ලා ඔව් ඒ කම්මට්ටානාචාර්ය කෙනාගේ කනට කළා කියනවා මේකයි මේකයි මේකයි මං කළේ කියලා. ඊට සරේ ආයි කණ්ඩ කළා කියනවා මෙහෙම කරන්න මෙහෙම කරන්න මෙහෙම කරන්න කියලා. ලෙසි හොරෙන්. එහෙම ක්‍රමයක් මේ බුද්ධ ශාසනයේ නැත. ඒවට කියන්නේ මොන බණද? රහස් බණ. රහස් බණ බුදුදහමේ නැත. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ කොහොමද? ඊටාම පිරිසිදු ඊටාම පිවිතුරු ඇවිත් බලන්න කියලා ඕන කෙනෙකුට කියන්න පුළුවන් එලිපිට කතා කරන ධර්මයක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ උන්වහන්සේ උපමා කළේ හිරු මඩලට සඳ මඩලට. උන්වහන්සේ පෙන්වා දුන්න මේ ලෝකේ බබළුනහම විවෘත වුනහම බබළන කරුණු තුනක් තියෙනවා. මොනවද ඒ? හිරු මඩල, සඳ මඩල, ශ්‍රී සද්ධර්මය. මේ තුන විවෘත වුණාම බබලනවා, සැඟ වුණාම බබලන්නේ නැහැ. එතකොට හිරු මඩල වලාකුළු වලින් වැහුනොත්, මී දුමකින් වැහුනොත්, දුමකින් වැහුනොත් බබලයිද? බබලන්නේ නැහැ. සඳ මඩල වලාකුළු වලින් වැහුනොත්, මී දුමෙන් වැහුනොත්, දුමකින් වැහුනොත් බබලයිද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් එහෙමයි. මතවාද වලින් රහස් බණ වලින් වැහුනොත් බබලන්නේ නැහැ. ඇයි? දන්නේ නැහැ මොකද්ද මේ භාවනාව? විශේෂ දෙයක් හොරෙන් උගන්වනවාද? ඒ විශේෂ දෙය මොකද්ද? ඒ පුරුද්දට වැටිච්ච සමහර මගෙනුත් ඇවිල්ලා බලාවුරුත් වෙනා එහෙම. වෙනම ඇවිල්ලා මගෙන් කතා කරන මම දැන් මෙහෙමයි මෙහෙමයි කරන්නේ රහස කියාගෙන ඉන්නකොට මම කියන නෑ මට තුන්ඩු කෑල්ලක් එවන්න කියනවා. ඒ මොකද ඒ? සියලු දෙනාට මේක දැනගන්න. ඒවනම් අපිට රහස්බන කතා කරලා මේ ධර්මයේ නම් කවදාවත් කෙනෙක් අවබෝධ කරන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ අරහත්ත්වයට පත් වෙන ක්‍රමයක් දැන් මේ දේශනා කරන්න උන්වහන්සේ මේ දේශනා කරන්න සූදානම් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේලාට වදාලා පින්වත් මහණෙනි නං අහගන්න ඔන්න දැන් මං කියා දෙනවා කියලා. ඉතින් ඔන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේලාට ධර්මයේ දේශනා කරන්න පටන් ගත්තා. කිනා මහණෙනි භික්ෂුවක් මෙන්න මේ විදිහට නුවණින් විමසන්න පටන් ගන්න ඕන. ඔන්න දැන් පටන් ගන්න හැටි තියෙන්නේ. නුවණින් විමසීම පටන් ගන්න හැටි. මේ අනේක විද නානා ප්‍රකාර වූ දුකක් ජරා මරණ දුකක් මේ ලෝකයේ ඇති වෙනවා. දැන් ඔබ දන්නවා ඇති වුණා. දැන් ඊපෙරේදා ඔන්න මේ භූකම්පනයක් ඇති වුණා. ඒකෙන් කී දහක් මලාද? ඈ? ඔව් 50,000ක් මලා. තව කොච්චර ඇද්ද අතපය කැඩිච්ච අය. ඔන්න මෙහි ගම් වතුරක් ගැලුවා අපි. දැන් ඔන්න ඉස්සරහට වහින පාටක් නැහැ. මොකක් වෙයිද දන්නේ නැහැ. දැන් ඔය මේ කුඹුරු වගා කරපයික ඔක්කොම දැන් ගොයන් මැරිගෙන මොනෝ හරි කරදරයක් වෙනවා. එක්ක යුද්ධයක් වෙනවා. එක්ක ගම් වතුරක් වෙනවා. එක්ක පෑවිල්ලක් වෙනවා. එක්ක ඩෙන්ගු වගේ රෝගයක් වෙනවා. නේද? මොකක්වත් නැති කාල පරිච්ඡේදය නෑ වගේ නිකන්. හැමදේම දුක් කරදර. දැන් ඔන සීතලෙන් මැරෙනවා ඉන්දියාවේ. ඇහින්නේ අපිට. පායන කාලේ පෑවිල්ලෙන් මැරෙනවා, ගම් වතුරෙන් මැරෙනවා. මේ වගේ නානා ප්‍රකාර දුක් දුම්නස් ගොඩක් විඳගෙන තමයි ඉන්නේ. ඉතින් යාට නෝණින් හිතන්න පටන් ගන්න කියන ඔන්න ඔතනින්. මේ ජරා මරණ දුකක් තිබෙනවා. නානා ප්‍රකාර විදිහට මේ ලෝකේ රෝග පීඩා හැදෙනවා. මේ ජරා මරණ දුක මේ ලෝකයට ඉපදින්නේ කොතනින්ද හිතන්න කියනවා. කුමක් හට ගැනීමෙන්ද මේ දුක හටගන්නේ? කුමකින්ද මේ දුක උපදින්නේ? කුමක් හේතු කරගෙනද මේ දුක ඇතිවන්නේ කියලා පටන් ගන්න කියනවා. අන්න එතනින් හිතන්න පටන් ගන්න කියනවා. දැන් අපේ ප්‍රශ්නේත් ඒකමනේ නේ. දැන් අපි වයසට යනවා, කවුරුත් නුයේ රෝග පීඩා වලට ගොදුරු වෙනවා, නුයේ කරදර කම්කටොළු වලට ගොදුරු වෙනවා, නුයේ කායික දුක් වලට ගොදුරු වෙනවා, නුයේ මානසික දුක් වලට ගොදුරු වෙනවා. දෙක් සුසුම් මෙලීම්, සෝග කිරීම, පසුතැවිලි වීම, මේ නානාවිධ අතවරයන්ට ගොදුරු වෙනවා. හිතන්න පටන් ගන්න කියනවා මේ ජරා මරණ දුක. කොහොමද හිතන්න පටන් ගන්න කියන්නේ? ඔව් මේ දුක හටගන්නේ කොතනින්ද? මොකෙන්ද මේ දුක උපදින්නේ කියලා හිතන්න පටන් ගන්න කියනවා. හිතන්න පටන් ගන්නකොට යා මෙන්න මේ විදියට කියනවා අවබෝධ කරගන්නේ. නියම විදියට බලන්න දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල හිතන්න කියනවා. අනිත් ධර්ම තුල අනිත් මේ මිත්‍යා ධර්මය වල ගන්න එහෙම නෙමෙයිනේ. මේක මෙවුන් කාර්යයගේ කැමැත්ත කරබාගෙන හිටපන්. එහෙම උගන්නන්නේ. දැන් මේකේ තමයි උගන්නන්නේ මේක හිතන්න කියනවා. අන්න බලන්න බුද්ධියට ద్వාරය විවෘත කරනවා. හිතන්න පටන් ගන්න කියනවා නිදහසෙ. කොහෙන්ද මේක හටගන්නේ කියලා පේන තැනකින්. අන්‍ය අවබෝධ කරගන්නවා මේකට හේතුව මොකද්ද? ඉපදීමයි මේකේ මුල. ඉපදීමෙන් තමයි මේ දුක් දුම්නස් විඳින්නේ. ඉපදීමෙන් තමයි මේ කායික දුක්, මානසික දුක්, කායික වේදනා, මානසික වේදනා, කායික පීඩා, මානසික පීඩා සියල්ල ඉපදීමෙන් තියෙන්නේ. මේක අවබෝධ කරන්නේ නැති එක්කිනා උපතක් පතනවා. කායික දුක් නැති, මානසික දුක් නැති, අනේ උපුණුපන් ආත්මවල අපිට නම් පව જાති ලෙඩ. අපිට නම් පව જાති දුක් කරදර. මට නම් උපුණුපන් ආත්මික ලෙඩ වෙන්න ඕනේ. එහෙම කියනයි නැද්ද? ආ ඒ කියන්නේ යා පතනවා ලෙඩ වෙන්නේ නැති උපතක් පතනවා. අනේ මට නම් උපුණුපන් ආත්මික වයසට යන්න එපා කියලා. යා පතනවා නාකි නෝන උපතක්. අපි නම් ඔය විදිහට මැරෙන්න එපා. එයා පතන මරණයක් නැති උපතක්. අන්න බලන්න එතනමයි නිවැරදි වෙන්න තියෙන්නේ. ඉපදුනා නම් ඒක තමයි හේතුව. ජරා මරණවල, දුක් දුම්නස්වල, කායික දුක්වල, මානසික දුක්වල, කායික පීඩාවල, මානසික පීඩාවල හේතුව ඉපදීම. අපිට හිතෙන් දැන් ওই ගොඩක් ওই දිවනසා ගැනීම ඔය ඔක්කොම එන්නේ මිත්‍යා ගොඩාක් එන්නේ මේ වැරදි කල්පනාවල් නිසාමයි. ඒගොල්ලෝ හිතන මේ මරුණට පස්සේ උපදින්න එකක් නැද්දෝ කියලා. මරුණට පස්සේ ඔක්කොම ඉවරයි නේ. දන්නේ නැන්නේ කියලා හිතනවා. මොකද එයා හිතන්නේ ආයේ උපදින්නේ නැහැ කියලා. නමුත් උපදිනවා එක්කෝ බිත්තරයක් අස්සේ එක්කෝ මව් කුසක එක්කෝ තෙත් පරිසරයක එක්කෝ උපපාතිකව බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි මේසා දීර්ඝ සංසාරෙදී ඔබ ගවයන් වෙලා ඉපදිච්ච වාර ගණනේදී බෙලි කැපුම් පහර කද්දී ගලා ගිය ලේ ධාරාව සතර මහා සාගරයේ ජලයට වැඩි ඔබ ගවයන් වෙලා ඉඳිද්දී ඔබ එළුවන් වෙලා ඉඳිද්දී ඌරන් වෙලා ඉඳිද්දී බෙලි කැපුම් කද්දී ගලා ගිය ලේ ධාර මේ සතර මහා සාගරයට වැඩි ඔබ හොරහතුරන්ට අහු වෙලා මැරුම් කද්දී ගලාගෙන ගියපු ලේ සතර මහා සාගරයේ ජලයට වැඩි එහෙමනම් කොයි උපතක් කරා ගියත් අණ්ඩජ උපතක් කරා ගියත් ජලාබුජ උපතක් කරා ගියත් සංසේදජ උපතක් කරා ගියත් උපපාතික උපතක් කරා ගියත් සිද්ධ වෙනවා. ඉතින් මේ නිසා මෙයා මේක තේරුම් අරගෙන මෙයා ජරා මරණ දැන් ඔන්න ජරා මරණ ගැන අවබෝධයක් යාට තියෙනවා. ජරා මරණ හටගන්නේ මක් නිසාද කුමකින්ද කියලා දැන් යට අවබෝධයක් තියෙනවා. කුමකින්ද හටගන්නේ? ওই සතරාකාරයේ ඉපදීම නිසා. එහෙමනම් මේ ජරා මරණයෙන් අපි නිදහස් වෙන්නේ කවද්ද? මේ හතරාකාරයේම උපත නැති වෙච්ච දවසට අපි නිදහස්. මේ හතරාකාර උපත නැති වෙලා ජරා මරණ නිරුද්ධ වෙන්නේ කවදද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්පූර්ණ කරගත්තු දවසට. එහෙනම් මේ ජරා මරණ නිරුද්ධ වෙන්න තියෙන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා බලන්න කැරි කියලා එන්නේ කොහෙටද? ආර්ය මාර්ගයට එන්නේ. හරියට හිතුවා නම් එයා ආර්ය මාර්ගයට එනවා. හරියට හිතුවේ නැත්තම් පඹගාලේ. එතකොට හරියට යා කල්පනා කරනොත් නම් එයා කැරි කැරි කියන්නේ කොහෙටද? මාර්ගයට පැමිණෙන්නේ. එයා තමයි මාර්ගඵලලාභික් වෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මෙන්න මේ ක්‍රමයට හිතන එක්කෙනා සියලුම දුක් ඛේවීම පිණිස ජරා මරණ නිරුද්ධ වීම පිණිස මාර්ගයට බැස ගන්නවා. ඔන්න හිතන්න තියෙන ක්‍රමයක්. ඔබට මතකද මම මුලින්ම කිව්වා මේක අල්ලන්නේ බුද්ධිමත් කෙනා කියලා. බාහිර කෙනෙක් අපිට හිතන හැටි උගන්වන්නව නම් උගන්වන්නේ මේ ධර්මයෙන් විතරමයි. තමම්මයි මේ හිතන ක්‍රමයේ මේ ධර්මයේ තුලින් අල්ල ගන්න ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළේ යාට තවදුරටත් හිතන්න කියනවා. කොහොමද හිතන්න කියන්නේ? මේ ඇයි මේ ඉපදීම සිදු වුනේ? ඉපදීම සිදු වුනේ මක් නිසාද? ඇයි ඉපදුනේ? ඉපදීමේ මුල මොකද්ද? ඉපදෙන්න හේතු වෙච්ච කාරණේ මොකද්ද? කුමක් හට ගැනීමෙන්ද මේ උපත හටගත්තේ කියලා සිදුවී මාලාවක් දිහා බලන ආකාරයෙන් මේ දිහා බලන්න කියනවා. නෝනේ විමසන්න කියනවා. අන්න විමසද්දී මෙන්න මෙහෙම අවබෝධ කරගන්නවා. මේ ඉපදීමේ මුල භවයයි. මේ ඉපත සිද්ධ කියන්නේ අණ්ඩජ ජලාබුජ සංසේදජ උපපාතික. මේ උපත හටගන්නේ භවයක් හට ගැනීමෙනුයි. භවයෙන් හේතු කරගෙනයි උපදින්නේ කියලා එයා මේ සතර ආකාරයට උපදින්නේ මේ හේතුව නිසා කියලා එයා නිවැරදිව දැක ගන්නවා. බලන්න මේ අවස්ථාව ලැබෙන්නේ මේ ලෝකේ මේ පෘථිවියේ ජීවත් වෙන සත්වයන්ගෙන්. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අවබෝධ කරන්න මහන්සි ගන්න එක්කෙනාට විතරයි. අනිත් සියලු දෙනා අවබෝධ කරගන්නේ. සමහරු කියයි මේක දෙවිය මැව්වා. නමුත් බුදුරජාණන් වහන්සේ වදාළේ මේකේ මැවුම් කාර්යය කවුද? භවය. භවය තමයි මේ උපතක් කරා අපිව ගෙනියන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ නුවණින් යාට විමසන්න කියනවා. කුමක් ඇති කල්හිද මෙයා උපදින්නේ යාවෝද කරන භවයක් තිබුණොත් තමයි උපදින්නේ. භවයක් නැත්තම් අණ්ඩජ උපතකුත් නැහැ, ජලාබුජ උපතකුත් නැහැ, සංසේදජ උපතකුත් නැහැ, ඌපපාතික උපතකුත් නැහැ. යනි දහස් වෙනවා ජරා මරණ වලින්. දැන් එහෙමනම් මේ භවය දැන් එයා දන්නව උපත කියන්නේ මොකද්ද කියලා දන්නව. ඊළඟට දැන් උපත බුදුරජාන් වහන්සේ තෝරලා තින්නේ කොහොමද? ඉපදීම ජාති සංජාති ඔක් ජාති කියන්නේ ඉපදීම, සංජාති කියන්නේ යමක් තුල ඉපදීම, ඔක්කන්ති මව කුසක ඉපදීම, අබිනිබ්බති විශේෂයෙන් ඉපදීම, කන්ධානම් පාතු භාවෝ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචපාදානස්කන්ධේ පහළවීම, ආයතනානම් පටිලාභෝ අසකන නාසයේ දිවකය මන කියන ආයතනයන් ලැබීම උපත. දැන් මේක ලැබෙන්නේ, මේ උපතක් ලැබෙන්නේ, උපතක් කරා යන්නේ කුමක් හේතු කරගෙනද? භවයක් හේතු කරගෙනයි. දැන් භවය ගැන බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සනට අපට විස්තර කරලා දීලා තිබෙනවා. දැන් හිතන්න කියනවා මේ විදිහට භවයක් නිසා උපදිනවා. මෙන්න භවය ගැන බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. කොහොමද දැන් භවයක් තිබුණොත් උපදිනවා, භවයක් නැත්තම් උපදින්නේ නැහැ. එහෙමනම් අපි උපදින්නේ චුතිසිත නිසාද භවය නිසාද? මෙතන පැහැදිලිව දේශනාවේ තියෙනවා භවය ඇති කල්ලි උපතක් ඇත, භවය නැති කල්ලි උපතක් නැත. එතකොට භවේ සති ජාති හෝති, භවය ඇති කල්ලි උපතක් ඇත, භවේ අසති ජාති නහෝති, භවය නැත්තම් උපතක් නැත. එතකොට මෙයා උපදීම ගැනත් දන්නවා, උපත හටගන්නේ මෙහිමයි කියලාත් දන්නවා, උපත නිරුද්ධ වන ආකාරයත් දන්නවා, උපත නිරුද්ධ වන්නා වූ වැඩපිළිවෙල දන්නවා. මොකද්ද උපත නිරුද්ධ වන්නා වූ වැඩපිළිවෙල? ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් දැක්කද යාගේ සිටිවිලි ගානට හිතන චින්තනය කැරකිලා ගොනු වෙලා ඉන්නේ කොතනටද? ආර්ය අෂ්ටාංගික මාර්ගයටයි. අන්න හිතන විදිහ හරි. එතකොට ඊළඟට මියා නෝනින් කල්පනා කරන බුදුරජාණන් සයාගෙන පින්නාදී නාංගි කෙලිස් නසන්න හිතන විදියක් කියනවායි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාලා එයා කල්පනා කරන මොකද්ද මේ භවය? භවය කිව්වේ මොකද්ද? ඔව් විපාක විඳින්ට කර්ම සකස් වෙනවා. භව තුනක් තියෙනවා. මොනවද? කාම භවය, රූප භවය, අරූප භවය. භව තුනක්. ඉතර කාම භවයේ විපාක විඳින්ට කර්ම සකස් වුණොත් එයා උපදින්නේ කොහෙද? කාම භවයේ තුල. රූප භවයේ විපාක විඳින්ට කර්ම සකස් වුණොත් එයා උපදින්නේ ඔව් රූප ලෝකේ. රූපාවචර බ්‍රහ්ම ලෝකවල උපදිනවා. අරූප භවයේ උපදින්ට කර්ම සකස් වුණොත් අරූප භව විපාක දෙන්නේ අරූපාවචර ලෝකවල උපදිනවා. එහෙනම් මේ උපතක් කරා යන්න තෝරන්නේ භවය විසින්. එතකොට භවය කිව්වේ මොකද්ද? විපාක පිණිස කර්මය හැදෙනවා, ගානට හැදෙනවා. හැදුනට පස්සෙ යා. එහෙමනම් අපි උපතක් කරා යන්නේ අපි හිතාමතා කරන්න බෑ ඒක. ඒක සිදු වෙච්ච හැටියට සිද්ධ වෙන්න දීලා ඉන්නවා වගේ එකක්. ඉතින් මේක වෙනස් කරන්න පුළුවන්ොත් ඒ නිසාමයි. නේ තමාට තමාගේ වීරියෙන් උත්සාහයෙන් නොවනේ මේ ගමන් මාර්ගය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන්නේ. ඊළඟට යා කල්පනා කරන මේ භවය හටගත්තේ මොකින්ද? මොකද්ද මේ භවයේ මුල? මොකද්ද මේ භවයේ උපත? කුමක් හට ගැනීමෙන්ද භවය ආවේ? කුමක් ඇති කල්හිද භවයක් තිබෙන්නේ? කුමක් නැති කල්ලිද භවයක් නැත්තේ කියලා විමසනවා. දැන් බලන්න මේ විදිහට විමසන්න අනිවාර්යයෙන්ම ආර්ය ශ්‍රාවකෙක් වෙන්න ඕන. මොකද බුද්ධ දේශනාව ශ්‍රවණය කරන්නේ නැතුව මේ විදිහට ලෝකෙ විමසන්න පුළුවන් කෙනෙක් නැහැ. එයා නුවණින් විමසනකට අවබෝධ කර ගන්නවා මේ භවය විපාක පිණිස කර්ම හැදෙන්නේ උපාදාන නිසා බැඳිලා යාම නිසා උපාදානයයි මේ භවයට හේතුව උපාදානය නිසාමයි මේ භවය හටගන්නේ උපාදානය මුල් කරගෙනමයි භවය හටගන්නේ උපාදාන ඇති කල්හි භවය ඇත උපාදාන නැති කල්හි භවයක් නැත මෙයා විමසන්න පටන් ගන්නවා දැන් බුදුරජාණන් වහන්සේ අපිට ඔක්කොම කියා දීලා තියෙන්නේ අපිට තියෙන හිතන්න පටන් ගන්න අරගණේ අනුසාරයෙන් හිතන එක තමයි අපිට තියෙන්නේ ඉතින් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා උපාදාන කීයක් තිබෙනවා කියලාද උපාදාන හතරක් තිබෙනවා මොනවද උපාදාන හතර ඔව් කාමය කියන්නේ එක උපාදානයක් ඔව් දිට්ඨි කියලා කියන්නේ තව උපාදානයක් සීල වරත කියන්නේ තව උපාදානයක් අත්වාද මම මාගේ ආත්මයයි කියන මතය තව උපාදානයක් ඒ කියන්නේ මේවට තමයි මේ සත්‍යය තණ්හාව මුල් කරගෙන බැඳිලා යන්නේ බැඳින්න වෙන දෙයක් නැහැ කාම උපාදාන කියන්නේ ඔව් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලට මෙයා බැඳිනවා හොඳට බලන්න ඔබ බැඳිලා නැද්ද කියලා මේවට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලට අන්නේ බැඳී සිටීමට කියනවා කාම උපාදාන කියලා නොඑක් මතවාද වලට නොඑක් දෘෂ්ටි වලට නොඑක් ආකල්ප වලට බැඳි බැඳි යන එකට කියනවා ditthi upadana කියලා හිතේ ඒ වගේ ලක්ෂණ තියෙනවා නොඑක් සීල වලට නොඑක් රත වලට බැඳි බැඳි යනවට කියනවා සීලබ්බතු උපාදාන කියලා අපි ඔව ඔක්කොටම අහු වුණානේ මේ ජීවිතේදී ඊළඟට තියෙනවා අත්වාද උපාදාන මම මාගේ ආත්මය කියලා මේකට මේ මම කියන වචනේම උන්නේ දැන් අපි සත්තු ගම්මු දැන් අපු ගම්මු පිඹුරු වගේ සත්තු වචනයක් කතා කරන්නේ නෑනේ උපාදාන නැද්ද මම කියලා වචනේ උන්නේ ඒ හැඟීම තියෙනවා හිතේ එහෙමනම් මේ සත් දැන් මාළු ගම්මු කතා කරන්නේ නෑනේ නමුත් උපාදාන නැද්ද? හතරම තියෙනවා. ඒ නිසා මේ මම කියන වචනේ මේ භාෂාවෙන් අයින් කළා කියලා අවබෝධයක් ඇති වෙන්නේ නැහැ. මම මාගේ ආත්මය කියන හැඟීමට බැඳිලා යනවා. ඉතින් මෙන්න මේ උපාදානය බුදුරජාණන් වහන්සේ වදාළ මේ යා නුවණින් විමසනවා මේ උපාදානය හටගත්තේ මක් නිසාද මොකෙන්ද මේ උපාදානය හැදුනේ කුමක් මුල් කරගෙනද මේ උපාදානය ඇති වුනේ කියලා නුවණින් විමසනකට යා අවබෝධ කරගන්නවා මෙන්න මෙහෙම මේ බැඳී යාම සිද්ධ වුනේ තණ්හාව නිසාමයි තණ්හාව මුල් කරගෙනමයි මේ ආස කරන අරමුණු වලට මේ ආස්වාද ජනක අරමුණු වලට හැදී හිත ඇදිච්ච නිසාමයි මේ බැඳී යාම ඇති උනේ කියලා ආන්‍ය උපාදාන හට ගන්න ආකාරය දකිනවා මේ ආසාව මේ තණ්හාව මේ ඇල්ම නැති වෙච්ච දවසට බැඳෙන්න දෙයක් නැහැ නිදහස් ඒ උපාදාන නිරුද්ධ කරන්න තියෙන නිරුද්ධ වෙන මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. එවන දැන් උපතක් නිරුද්ධ වෙන්න නම් භවයක් නිරුද්ධ විය යුතුයි. භවය නිරුද්ධ වෙන්න නම් උපාදාන නිරුද්ධ විය යුතුයි. උපාදාන නිරුද්ධ වෙන්න නම් තණ්හාව නිරුද්ධ විය යුතුයි. මේ ඔක්කොම නිරුද්ධ වෙන්න නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි වඩන්න තිබෙන්නේ. එතකොට බලන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මනාකොට නිරවුල් කරගන්න තිබෙන්නේ මේ ක්‍රමේටමයි මේ විදියටම කල්පනා කර කර තමයි ආර්ය මාර්ගය නිරවුල් කරගන්න තිබෙන්නේ ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ අවබෝධ කරගන්නවා උපාදාන තණ්හාව නිසා හටගන්නවා. උපාදාන කියන්නේ මේවා. උපාදාන හටගන්නේ තණ්හාවෙන්. තණ්හාව නිරුද්ධ වුණොත් උපාදාන නිරුද්ධ වෙලා යනවා. තණ්හාව ඇති තැන උපාදාන ඇත, තණ්හාව නැති තැන උපාදාන නැත. අන්නේ විදිහට නෝනින් කල්පනා කරන එක්කෙනා කියනවා මේ උපාදාන නිරුද්ධ වීම පිණිස ප්‍රතිපත්තියේ දෙනවා අන්නේ සියලු දුකින් නිදහස් වෙනවා. ඊළඟට තවදුරටත් නෝනින් ගිමසීමස බලනවා මේ තණ්හාව මොකෙන්ද හටගන්නේ? තණ්හාව කිව්වේ ආසාව. හිත ඇදිලා යනවා, හිත ඇලිනවා. කය ඇලෙන එක නම් හොයන්න පුළුවන් නේ. හිත ඇලෙන එක හිත දිහා බලලමයි, නෝනින් යමස යමස බලලමයි තේරුම් ගන්න තිබෙන්නේ. දැන් කයක් බිත්තියකට හේතු වෙලා තියෙන හොයන්න පුළුවන් නේ. අයින් වෙන්න කියපගම ඉවරයි වැඩේ. හිත එහෙමද? ආසාව කියන එක එහෙමද නෑ. කය හිතයි දෙකම ඇදගෙන යනවා එතනට. එතකොට මේ ආසාව කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන විසත්තික, මේක මේ වැලක් වගේ ඉටි ඉටි යන එකක්. බුදුරජාණන් වහන්සේ පෙන්වා දී සරිතා, මේක නිකන් ගලාගෙන යනවා වගේ එකක්. තණ්හාව කියන එක බුදුරජාණන් වහන්සේ නොඑක් වචන වලින් පෙන්වා දෙනවා. මේ තණ්හාව තුන් ආකාරයකින් තියෙනවා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. භව තණ්හා විභව තණ්හා සියල්ල අපතුල තියෙනවා. නමුත් අපි දැන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වලටනේ ප්‍රතික්‍රියා දක්වා ඉන්නේ. ඒ නිසා දැන් මේ ප්‍රකටව තියෙන මොන තණ්හාවද? කාම තණ්හාව. අපි කාම තණ්හාව ප්‍රහාණය කළා අනාගාමී වුණොත් අන්න අඳුන ගන්නවා භව තණ්හා විභව තණ්හා. දැන්ට ඒක අඳුන ගන්නවත් බැරි විදිහටයි අපේ හිතේ තියෙන්නේ. ඉතින් මේ තණ්හාවේ මුල මොකක්ද? මොකද්ද මේ තණ්හා? මොකෙන්ද මේක හටගන්නේ? කොමකින්ද තණ්හාව හටගන්නේ කියලා නුවණින් විමසන්න පටන් ගන්නවා. නුවණින් විමසනකට විමසනකට විමසනකට ආවබෝධ කරගන්නවා. ඔව්, තණ්හාව ඇතිවන්නේ විඳීම නිසා. විඳීම තමයි තණ්හාවේ මුල. විඳීම තමයි තණ්හාවේ හේතුව, මූලික කාරණය. විඳීම. අපි කිව්වම අපි කාපු නැති දෙයක්, අපි කාපු නැති જાතියක් අපිට යාළුවෙක් ගෙනත් දෙනවා. පොඩ්ඩක් මේක කාලා බලපන් කියලා. අපි මොකද කරන්නේ? ඔව්, ඔන්න ඇඟිල්ල ගහලා දිවේ ගාගත්තා. ගාගෙන මොකද කරන්නේ? තල්ලු මරනවා, රස වැටුණා. ඊට පස්සේ තල්ලු මරලා අහන ඔබ කොහෙන්ද මේක ගත්තේ? එහෙම එකක් කරෙන්නේ නැද්ද අපි? ආන්ගේ දැක්කනේ මේ විඳීම නිසා නෙමෙද උනේ. අපි කිම ගෙනත් දුන්නා. අපි ඒක විඳි නැත්තම් දන්නේ නැන්නේ අපි. එහෙනම් අපිට ඒක ඕනකමක් ඇතිවන්නේ නැහැ. අපිට ඕනකමක් ඇතිවෙනස් කඩේකට ගියොත් මොන හරි රස කැවිලි දෙන තැනක ඉස්සලා මෙයා මොකද කරන්නේ? පොඩි කෑලක් දෙනවා මේක කාලා ඉන්න. රමුටන් ගන්න ගියාම රමුටන් ගෙඩියක් දෙනවා ඉස්සල්ලා. කාල බලන්න කියනවා. කාල බලපු ගමන් වේදනා පච්චය තණ්හා. ආන්න විදීම හේතු කොටගෙන තලු මරලා ඒ හරි ගියේ නැත්තම් හරියන්නේ වෙන තැනකට යනවා. එතනින් බලනවා. වේදනා පච්චය තණ්හා. විඳීම හේතු කොටගෙන තණ්හාව ඇතිවන්නේ. හැමදේම එහෙමයි. දැන් අපි මොන හරි ස්පර්ශයට අපි කියමු වාඩි වෙන්න මැට්‍රස් එකක් ගන්න ගියා කියමු. මැට්ටියක් ගන්න. ඉස්සෙල්ලා මොකද කරන්නේ? වාඩි වෙලා බලනවා ඉස්සෙල්ලා. වාඩි වෙලා පැද්දිලා බලනවා අපි. එතකොට තමයි අපිට ගානට සතුටක් වෙනවනම් අන්න හිත ඇලෙනවා එතනට. ඒක ගන්නවා. ගන්න සල්ලි නැත්නම් කල්පනා කරගෙන සීටුවක් හරි ගන්න දාන්න ඕනේ. ආන්න බලන්න මේ ඒ කියන්නේ එතකොට විඳීමක් නිසා නෙමෙයි අපි ඇලෙන්නේ. විඳීමක් නිසා ඇලෙන්නේ. විඳීම නිසාම ඇලෙන්නේ. දැන් මේ සිහියෙන් හිටියේ නැත්නම්, සිහියෙන් බැලුවේ නැත්නම්, සිහියෙන් විමසුවේ නැත්නම් අපිට මෙබඳු ක්‍රියාකාරීත්වයක් මේ ජීවිතය ඇතුලේ තියෙනවා කියලා හොයන්න බෑ. හොයන්න බෑ. අන්න නෝණින් ඉමුසල බලනවා යා. බලනකට පේනවා මේ තණ්හාව නිසානේ මේ ඔක්කොම ඇති වෙන්නේ කියලා. එහෙමනම් මේ තණ්හාව නැත්තම් ඇලීමක් නැහැ. සාරිපුත්ත මහරහතන් වහන්සේ තමන් වහන්සේ ගැන කියනවා තෙත දෙයක් වුණත් කමක් නැහැ දානෙට හම්බ වුණාම. වේලිච්ච දෙයක් වුණත් කමක් නැහැ. දොනුන්හන්සේ රහතන් වහන්සේලාගේ මනස ඇදලා තියෙන්නේ කොහොමද? බඩගින්න නිවා ගැනීමට මොනවා වුණත් කමක් නැහැ. දැන් බලන්න මේ මට්ටමට එන්නේ කොහොමද? ආන යෝනිසෝ මනසිකාරයෙන් ඇතිවෙච්ච අවබෝධයෙන්මයි. එතකොට ජීවිතය ගැන රහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කුටිය ගැන කියනෙත් එහෙමයි. කුටිය ගැන කියන්නේ මේ මම යම් කුටියකට ගිහිල්ලා මේ ධනිස් දෙක නවාගත්තට පස්සේ මාව තෙමෙන්නේ නැත්තම් මට ඇති. බලන්නේ තණ්හා ප්‍රහාණය කරපු මානසිකත්වයේ සුන්දරත්වය. ඉතින් මේ නිසා තණ්හාවම තණ්හාවට මුල මොකද්ද? විඳීමමයි. විඳීමමයි මුල. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ විඳීම නිසා තණ්හාවට ගන්න විඳීමක් නැත්තම් තණ්හාවක් නැහැ. තණ්හාව නැති කරන්න තියෙන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ආනේ විදිහට යා නෝණෙන් කල්පනා කරන පුරුදු වුණොත් එයාට පුළුවන් වෙනවා ධර්මය දකින්න. ඊළඟට විඳීම. විඳීම හය ආකාරයි. ඇසේ ස්පර්ශයෙන් විඳිනවා, කනේ ස්පර්ශයෙන් විඳිනවා, නාසයේ ස්පර්ශයෙන් විඳිනවා, දිවේ ස්පර්ශයෙන් විඳිනවා, කයේ ස්පර්ශයෙන් විඳිනවා, මනසේ ස්පර්ශයෙන් විඳිනවා, සැපත් විඳිනවා, දුකත් විඳිනවා, දුක් සැප රහිත බවත් විඳිනවා. එතන මේ විඳින් බුදුරජාණන් වහන්සේ විඳින් වල ස්වභාවය විස්තර කරලා තියෙනවා. ඔබට මතක ඇතිනේ දිය බුබුලක් වගේ, වලාකුලක් වගේ, එක එකම ආකාරයකට නෑ, හැමදෙස්සම වෙනස් වෙනවා, ස්පර්ශ වෙනස් වෙනකොට විඳීම ඇති වෙනවා. එතන විඳීම හටගන්නේ මොකෙන්ද? ස්පර්ශයෙන්මයි විඳීමක් හටගන්නේ. ඇහැයි රූපයි විඥානයයි එකතු වෙන්නම ඕනේ විඳීමක් හටගන්න. කනයි ශබ්දයයි විඥානයයි එකතු වෙන්නම ඕනේ විඳීමක් හටගන්න. නාසයයි ගඳ සුවඳයි විඥානයයි එකතු වෙන්නම ඕනේ විඳීමක් හටගන්න. දිවයි රසයයි විඥානයයි එකතු වෙන්නම ඕනේ විඳීමක් හටගන්න. කයයි පහසයි විඥානයයි එකතු වෙන්න ඕනේ විඳීමක් හටගන්න. මනසයි අරමුණේ විඥානයයි එකතු වෙන්නම ඕනේ විඳීමක් හටගන්න. එහෙමනම් ස්පර්ශය හට ගැනීමෙන් තමයි විඳීමක් හටගන්නේ. ස්පර්ශයෙන් නිරුද්ධ වීමෙන් විඳීම නිරුද්ධ වෙනවා. විඳීම නිරුද්ධ වන්නා වූ වැඩපිළිවෙල ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ස්පර්ශය ඇති තැන විඳීම ඇත, ස්පර්ශය නැති තැන විඳීම නැත. එතකොට මෙයා විඳීම අවබෝධ කිරීම පිණිස, විඳීමෙන් නිදහස් වීම පිණිස ධර්ම මාර්ගයේ හැසිරෙන කෙනෙක් බවට පත් වෙලා එයා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරනවා. ඊළඟට ස්පර්ශයත් එයා නෝණෙන් ඉමසනවා. ස්පර්ශය හය ආකාරයි. මොනවද? ඇසේ ස්පර්ශය, කනේ ස්පර්ශය, නාසයේ ස්පර්ශය, දිවේ ස්පර්ශය, කයේ ස්පර්ශය, මනසේ ස්පර්ශය. ස්පර්ශයේ හය ආකාරයි. බුදුරජාණන් වහන්සේ වදාළා මේ ස්පර්ශය හටගන්නේ මොකෙන්ද? ඇස, කන, නාසය, දිව, කය, මන කියන මේ ආයතන හය තිබීමෙන් තමයි ස්පර්ශය හටගන්නේ. මේ ආයතන හය නැත්තම් ස්පර්ශයක් නැහැ. මේ ස්පර්ශය නිරුද්ධ වෙන්න තියෙන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ආයතන හය ඇති තැන ස්පර්ශය ඇත, ආයතන හය නැති තැන ස්පර්ශය නැත. අන්‍ය ආයි විදිහට නෝනින් බලනකොට එයාට ආර්ය මාර්ගයේ දිනු කරන්න පුළුවන් වෙනවා මේ දුක් නැති කරන්න. එවනම් මේ ආයතන හය ගැන එයා නෝනින් කල්පනා කරලා බලනවා. ආයතන හය හටගන්න මුල් වෙච්ච කරුණ මොකද්ද? ආයතන හටගන්නේ මොකෙන්ද? කුමක් ප්‍රධාන කරගෙනද කියලා. මොකෙන්ද හටගන්නේ? නාම රූප වලින්. එහෙනම් නාම රූප වලින් තමයි ඇහැ හැදෙන්නේ. සතර මා ධාතු වලින් විතරක් නොවේ. නාම රූපයන්ගෙන් තමයි ඇසක් කියලා එකක් හැදෙන්නේ. නාම රූපයන්ගෙන් තමයි කනක් හැදෙන්නේ. නාම රූපයන්ගෙන් තමයි නාසය හැදෙන්නේ. නාම රූපයන්ගෙන් තමයි දිවක් හැදෙන්නේ. නාම රූපෙන් තමයි කයක් හැදෙන්නේ. නාම රූපෙන් තමයි මනසක් හැදෙන්නේ. දැන් ලී වලින් හදපු බඩුවේ තියෙන්නේ ලී. ප්ලාස්ටික් වලින් හදපු බඩුවේ තියෙන්නේ ප්ලාස්ටික්. යකඩ වලින් හදපු බඩුවේ තියෙන්නේ යකඩ. නාම රූප වලින් හදපු බඩුවේ තියෙන්නේ නාම රූප. දැන් ඇහින් රූපයක් දැක්කහම මානසිකාරය මුල් කරගෙන විඥානය හටගන්න ඒතර හදෙන ස්පර්ශය. නාමයක්ද නැද්ද? ස්පර්ශ හටගන්න නාමයක්. විඳීම නාමයක්ද නැද්ද? නාමයක්. චේතනා නාමයක්ද නැද්ද? නාමයක්. එතකොට වේදනා සංඥා සංඥාව නාමයක්. එතකොට බලන්න දැන් නාම රූප වලින් හැදිච්ච ඇහැට පුළුවන් ඇහැ තුල ආයමත් නාම රූප හැදෙනවා. නාම රූප වලින් හැදිච්ච කනේ ආය නාම රූප හැදෙනවා. නාම රූප වලින් හැදිච්ච නාසයේ ආය නාම රූප හැදෙනවා. ඒ නාම රූප තමයි බිහි කරන්න පුළුවන් ඒකට. එතකොට මේ නාමයේ කිව්වේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන පහ. රූප කිව්වේ සතර මා ධාතු. සතර මා ධාතුන්ට අයිති දේ විඥානයේ නාම රූප නිසා හැදෙන එකක් මිසක් නාම රූපයට ඇතුළත් එකක් නෙවෙයි. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ නාම රූප ඇති තැන ආයතන හය ඇත. නාම රූප නිරුද්ධ වෙන තැන ආයතන හය නැත. එහෙමනම් ආයතන හය නැති කරන්න තියෙන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. මෙන්න මේ විදිහට මෙයා නිරවුල් කර ගන්නවා. ඊට පස්සේ ආ බලන නාම රූපයන්ගේ ක්‍රියාකාරීත්වය සිදුවන්නේ මක් නිසාද? මොකද්ද මේකේ මුල හේතුව මූලික කාරණේ කියලා බලනකොට ආවෝද කර ගන්නවා. විඥාණය නිසායි නාම රූප හටගන්නේ. ඇහි විඥාණය හටගන්නවා. කනේ විඥාණය හටගන්නවා. නාසයේ විඥාණය හටගන්නවා. දිවේ විඥාණය හටගන්නවා. කයේ විඥාණය හටගන්නවා. මනසේ විඥාණය හටගන්නවා. විඥාණය හටගත්තද එතන ස්පර්ශය තියෙනවා. ඊට පස්සේ දිගටම තියෙන සංසාරي තමයි තියෙන. විඥාණය නිරුද්ධ වන තැන නාම රූප නැත. එතකොට එහෙමනම් විඥාණය ඇති කල්ලි නාම රූප ඇත. විඥාණය නැති කල්ලි නාම රූප නැත. විඥාණය නාම රූප නිරුද්ධ වන්නා වූ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඊට පස්සේ තවදුරටත් විමසනවා විඥාණය කුමක් නිසාද? සංස්කාර නිසා. සංස්කාර හේතු කොටගෙන විඥාණය හටගන්නවා. සංස්කාර නිරුද්ධ වීමෙන් විඥාණය නිරුද්ධ වෙනවා. සංස්කාර නිරුද්ධ වන්නා වූ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. මේ දේශනාවේ සංස්කාර දෙවගයක් විස්තර වෙනවා. ඒ තමයි දැන් ඔන්න අපි අවිද්‍යාව නිසා පවතින සංස්කාර කොටසක් දන්නවා. මොනවද ඒ? ආස්වාස ප්‍රස්වාස නම් වූ කාය සංස්කාර. විතක්ක විචාර නම් වූ වචී සංස්කාර. සංඥා වේදනා නම් වූ චිත්ත සංස්කාර. මේ සියල්ල අවිද්‍යාව සහගතව පවතින්නේ සාමාන්‍ය සත්වයාට. රහතන් වහන්සේ ආස්වාස ප්‍රස්වාස කරනවා. අවිද්‍යාව සහගතද? නැහැ. විතක්ක විචාර රහතන් වහන්සේට තිබෙනවා. අවිද්‍යාව සහගතද? නැහැ. සංඥා වේදනා රහතන් වහන්සේට තියෙනවා. අවිද්‍යාව සහගතද? ඒ නිසා අවිද්‍යාව සහගත විඥානයක් නැහැ රහතන් වහන්සේට. රහතන් වහන්සේට පටිච්ච සමුප්පාදයක් නැහැ. අවිද්‍යාව නිරුද්ධයිනි. ඊළඟට මේකේ බුදුරජාණන් වහන්සේ වදාළ තව සංස්කාර જાතියක් තියෙනවා. අවිද්‍යාවෙන්ම මේ සංස්කාරات ප්‍රයස් කරන්නේ. ඒ තමයි මේකේ තියෙන අවිජ්ජාගතෝ යම් භික්ඛවේ පුරිස පුග්ගලෝ පුඤ්ඤං චේ සංඛාරං අபிසංඛරෝති පුඤ්ඤෝපගං හෝති විඥානං. මහණෙනි මේ අවිද්‍යාව අවිජ්ජාගත කියලා කියන්නේ අවිද්‍යාව තුල ඉන්න. අවිද්‍යාවට පැමිණ සිටින සත්වයා. ඒ කියන්නේ අවබෝධයෙන් තොර එක්කෙනා පුණ්‍ය වූ සංස්කාරයක් පිනක් නම් රැස් කරන්නේ විඥානේ හැදෙනවා පිනට අනුව. එහෙමනම් අපි පිනක් කරලා පතන්න දෙයක් නැහැ. පිනක් කරාම ප්‍රාර්ථනාවකින් සිදුවන්නේ නැහැ කියලා හොඳට ඔප්පු වෙන තැනක් මෙතන. පිනක් කරනවා නම් ඒ පිනට අනුකූලව විඥානේ හැදෙනවා. ඊළඟට අපුඤ්ඤංචේ සංඛාරං අபிසංකරෝති අපුඤ්ඤෝපගං හෝති විඥානං. පවක් නම් කරන්නේ පාපී සංස්කාරයක් නම් රැස් කරන්නේ පවට අනුව විඥානේ හැදෙනවා. ආනෙන්ජං සංඛාරං අபிසංකරෝති ආනෙන්ජූපගං හෝති විඥානං. සමාධියෙන් රැස් කරන්නේ සමාධියට අනුව විඥානේ හැදෙනවා ආනෙන්ජ සංස්කාරයට අනුව. එමනම් අපිට පේන විඥානය කියන එක මේ පැලවිලා යන වැලක් වගේ. දැන් අපි කොහොන්නේ වැලක්? අපි කියමු වැලක් තියෙනවා. අපි වැලට මැස්ස ගහනවා දකුණු පැත්තේ. ගහලා වැල පොඩ්ඩක් හීතු කරනවා. එතකොට මොකද වෙන්නේ? වැල දකුණු පැත්තට යනවා. වැල දකුණු පැත්තට යද්දී අපි වැලට වැඳගෙන කියනවා අනේ උතුරට යන්න. යයිද වැල? ඇයි? මැස්ස ගහලා තියෙන යම් තැනකද ඒ මැස්ස ගහපු පැත්තටයි වැල යන්නේ. ඊරොන්සි වැල යන එක වෙනස් කරන්න නම් මොකද කරන්න ඕනේ? ආ වැල ගලෝලා මැස්ස මේ පැත්තෙන් ගහන්න ඕනේ. ගහලා ඒ පැත්තට වැල පැටලෙව්වහම ඒ පැත්තෙන් වැල යනවා. ඊට පස්සේ අපි කියනවා අනේ මේ ওই පැත්තට වැල යන්න එපා අන්න අර පැත්තට යන්න. යයිද? ඇයි ඒ? මැස්ස ගැහුවේ යම් පැත්තකද ඒ පැත්තට වැල යන. ඒ වගේ පිනක් කළා නම් පුණ්‍ය විපාක කරා පිනට අනුව හැදිලා යනවා විඥානේ. අනාත්මයි කියන එක හොඳට ප්‍රකට වෙන තැනම් මේ. පවක් කළා නම් පවට අනුව විඥානේ හැදිලා යනවා. සමාධියක් හොඳට වැඩුවා නම් ඊට අනුව විඥානේ හැදිලා යනවා. මේ හැදිලා නැහැ. මේ හැදිලා යන්නේ අවිද්‍යාසහගත. අවිද්‍යාසහගත පුද්ගලයා සංස්කාර රැස් කරන විදියටයි. ඉතින් මේකේ බුදුරජාණන් වහන්සේ දැල යම් දවසක අවිද්‍යාව ප්‍රහාණය වුණොත් අවිද්‍යාව ප්‍රහාණය වෙනවා කියන්නේ මොකද්ද? දුක්ඛාරි සත්‍ය, සමුදයාරි සත්‍ය, නිරෝධාරි සත්‍ය, මාර්ග සත්‍ය ගැන තිබෙන නොදැනීම නැති වෙලා යනවා. ගිහිල්ලා දුක්ඛාරි සත්‍ය අවබෝධ කරගන්නවා. දුක්ඛ සමුදය ප්‍රහාණය කරනවා. ඒ දුක්ඛාරි සත්‍ය කියන්නේ මේ ඇස කන නාසය දිවකය මනස ආදී මේ මේ මේ පැවැත්ම. දුක්ඛ සමුදය කියන්නේ මේකට ආස කිරීම. ඒ ආස කිරීම නැති වෙලා ගියාම ඒක ඉවරයි. යා දුකෙන් නිදහස් වෙනවා. දුක්ඛ නිරෝධය සාක්ෂාත් කරනවා. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව ඒ කියුවේ ආර්ය අෂ්ටාංගික මාර්ගේ සම්පූර්ණ වුණාම තමයි ඒක සිද්ධ වෙන්නේ. එතකොට මෙයා විද්‍යාව පහල කර ගන්නවා. විද්‍යාව පහල කරගත්තු එක්කෙනා ගැන තියෙනවා එයා පුඤ්ඤාභි සංස්කාර රැස් කරන්නේ නැහැ. ද විඥානේ හැදෙන්නේ නැහැ මේ විදිහට. ආන්න බලන්න. එතකොට මේ සංස්කාර චේතනාත්මකව අපි හිතලා කටයුතු කිරීමේදී මේ විඥානේ හැදි හැදි යන්නේ අනවබෝධයේ තිබෙන නිසා මිසක් ආර්ය සත්‍ය අවබෝධ නොකර සිටින නිසා මිසක් අවබෝධයක් තුලින් නොවේ. මේක තියෙනවා බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට විස්තර කරනවා. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තට පස්සේ විද්‍යාව පහළ වුණාට පස්සේ පුණ්‍ය වූ සංස්කාර රැස් කරන්නෙත් නැහැ. අපුණ්‍ය වූ සංස්කාර රැස් කරන්නෙත් නැහැ. ආනෙන්ජ සංස්කාර රැස් කරන්නෙත් නැහැ. සංස්කාර රැස් කරන්නේ නැත්තම් දැන් මැස්ස ගැහුවට වැඩක් තියනවද? වැල නැහැ. වැලත් නැහැ මැස්සත් නැහැ. ඒතර සංස්කාර නම් මැස්ස, වැල නම් විඥාණය. ඉතින් වැලක් නැහැ මැස්සත් නැහැ. අන්න ඒ වගේ සංස්කාර රැස් වෙන්නේ නැත්නම් ඒ සංස්කාරයට අනුරූප වූ විඥානය හැදින්නේ නැහැ. හැදෙන්නේ නැති වුණාට පස්සේ විඥානයේ ක්‍රියාකාරීත්වයේ නැතුයේ තියෙනකට මොකද වෙන්නේ? සංස්කාර රැස් කරන්නේ නැති වෙනකට අபிසංකර අනபிසංකරොන්තු අනபிසංචේතයන්තු. සංස්කාර රැස් නොකරනකට චේතනාත්මක ක්‍රියාව ඒ කියන්නේ අවිද්‍යාසහගතව සිදු නොවනකට නොකින්චි ලෝකේ උපාදීති ලෝකෙ කිසිවකට ය බැඳෙන්නේ නැහැ. අනුපාදියන්න පරිතස්සති කිසිවකට බැඳෙන්නේ නැතු වෙනකට තැති ගන්න දේකුත් නැහැ. අපරිතස්සම් පච්චත්තංගේව පරිනිබ්බායති කිසිවකට තැති නොගාලනකට තමා තුළම නිවිල යනවා. බුදුරජාණන් වහන්සේ වදාලා එයා සැප වේදනාවක් විඳිනවා නම් ඒ සැප විඳීම අනිත්‍යයි කියලා දන්නවා. ඇයි වේදනාව පච්චයන තන්න මේක සිද්ධ වෙන්නේ නැහැ දැන්. ඇයි අවිද්‍යාසහගත නැහැ දැන්. යම් දුක් වේදනාවක් විඳිනවා නම් ඒ දුක් වේදනාව අනිත්‍යයි කියලා දන්නවා. යම් දුක්සප රහිත වේදනාවක් විඳිනවා නම් ඒ දුක්සප රහිත වේදනාව අනිත්‍යයි කියලා දන්නවා. ඒ නිසා අනිත්‍ය වූ දෙයක් යා පිළිගන්නේ නැහැ කියලා දන්නවා. විඳීම මේ නිසා සැප විඳිනවා. හැබැයි සැපත් එක්ක එකතු වෙන්නේ නැහැ. දුකත් විඳිනවා. දුකත් එක්ක එකතු වෙන්නේ නැහැ. දුක්සප රහිත බවත් විඳිනවා. දුක්සප රහිත බවත් එක්ක ඒක එහෙනම් රහතන් වහන්සේ කියන්නේ සැප විඳිනවා සැප එක්ක එකතු වෙන්නේ නැහැ. ඒක අවබෝධ කළා. දුක විඳිනවා දුකත් එක්ක එකතු වෙන්නේ නැහැ. ඊළඟට අදුක්කම සුඛ වේදනාව විඳිනවා ඒකත් එක්ක එකතු වෙන්නේ නැහැ. ඊළඟට දන්නවා මේ ඔක්කොම විඳින් විඳින්නේ මේ ශරීරේ තියෙනකන් විතරයි. මේ ඔක්කොම විඳින් විඳින්නේ මේ ජීවිතයේ තියෙනකන් විතරයි. මේ කය බිඳිලා ගියාට පස්සේ මේ සෑම විඳීමක්ම නොපිළිගන්න නිසා ඒ කෙරෙහි නොබැඳෙන නිසා මේ සියල්ලම මෙතනම අවසන් වෙලා යනවා කියලා අවබෝධ කරගන්නවා. බුදුරජාණන් වහන්සේ වදාළ මේක මේ වගේ දෙයක් කියනවා. ඔන්න කුඹල් කරුවෙක් කියන්නේ වළං හදන මිනිස්සෙක් වළඳක් හදනවා. වළඳක් හදලා මේ වළඳ පුච්චනවා. පෝරණ විදාලා පුච්චනවා වළඳ. පුච්චල වළඳ බානවා බිමට. බෑවට පස්සේ වළඳේ රසිනි නැද්ද? නමුත් රසිනේ හැමතිස්සෙම තියෙනවද රත් වෙවි? නෑ. යම් රසයක් තිබ්බද බිමට බැම පස්සේ එතන ඒම මේ රසනේ නිවිලා ගිහිල්ලා ඉතුරු වෙනවා වළං කට්ට. රසනේ නැතුව වළං කට්ට විතරක් ඉතුරු වෙනවා. ඒ වළං කට්ට තමයි පාවිච්චි කරන්නේ. ඒ රසනේ පිට නෙමෙයි තියෙන්නේ නිවිච්ච වළඳ. වළඳ විතරක් ඉතුරු වෙනවා රසනේ නැතුව. ආන්නේ වගේ කියලා බුදුරජාණන් වහන්සේ වදාලා යම් වේදනාවක් විඳිනවාද සැප වේදනාවක් ඒක පිළිගන්නේ නැහැ. යම් විදීමක් විඳිනවද දුක් වේදනාවක් ඒක පිළිගන්නේත් නැහැ. යම් වේදීමක් විඳිනවද මධ්‍යස්ත දුක් සැප රහිත විඳීමක් ඒක පිළිගන්නේත් නැහැ. යතර කය තියෙනකන් විතරයි මේ විඳින් ඔක්කොම තියෙන්නේ. ජීවිතේ තියෙනකන් විතරයි මේ විඳින් ඔක්කොම තියෙන්නේ. කය බිඳි ගියාට පස්සේ ජීවිතය අවසන් වුණාට පස්සේ මේ යම්තා විඳින් තියෙනවද මේ සියල්ල මෙහෙමම නිවිලා යනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ආන පින්වත් මහණෙනි රහතන් වහන්සේ පුණ්‍යාභි සංස්කාර හෝ අපුණ්‍යාභි සංස්කාර හෝ ආනිඤ්ඤාභි සංස්කාර රැස් කරනවද? පින් හෝ පව් හෝ ආනිජ සංස්කාර රහතන් වහන්සේ රැස් වෙනවද කියලා අහනවා. එහෙනම් ඊට අනුකූල විඥානයක් හැදෙන්නේ නැහැ. එහෙනම් සියලුම සංස්කාර නිරුද්ධ නම් ඉබඳු ආකාර සංස්කාර නිරුද්ධ නම් ඉබඳු සංස්කාරයන්ගෙන් හැදෙන පිනට අනුකූල වූ විඥානයක්වත් පවට අනුකූල විඥානයක්වත් සමාධියට අනුකූල විඥානයක්වත් ඇහි හෝ කනේ හෝ නාසයේ හෝ දිවේ හෝ කයේ හෝ මනසේ හෝ හටගන්නේ නැහැ. පුඤ්ඤාවි සංකාරයකට වමනා කරන විඥානයක් හැදෙන්නේ නැහැ. එතකොට සර්ව ප්‍රකාරෙම විඥානය නැත්නම් ඒ විඥානයට අනුකූල නාම රූප හැදෙනවද? නැහැ. සර ප්‍රකාරයෙන් මේ නාම රූප නැත්නම් ඒ නාම රූප රූපයට අනුකූල වූ ඇහක් පවතීද? එන රාතන් වාසයේගේ ඇස කන නාසය දිවකය මනස පවතින්නේ සංස්කාරල ක්‍රියාකාරීත්වයෙන් තොරව. පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනිඤ්ඤාභි සංකාර කියන සංස්කාර වලින් තොරව. එනිසා නාම රූපයෙන් හටගන්න ඇහ කන නාසය දිවකය මනසක් නැහැ. මේ නිසා ඉබඳු ආයතන හයක් සර ප්‍රකාරයෙන්ම නැත්තම් එතන ස්පර්ශයක් හට ගන්නවද? ඒ බඳු ස්පර්ශයක් සර්ව ප්‍රකාරයෙන්ම නැත්නම් එතන විඳීමක් හට ගන්නවද? ඒ බඳු විඳීමක් සර්ව ප්‍රකාරයෙන්ම නැත්නම් එතන ඒවට ආසාවක් හට ගන්නවද? ආසාවක් හට ගැනීම සර්ව ප්‍රකාරයෙන්ම නැත්නම් උපාදානයක් තියනවද? උපාදානයක් හටගැනීම සර්ව ප්‍රකාරයෙන්ම නැත්තන් භවයක් තියනවාද? සියලු ආකාරයෙන්ම භවය නිරුද්ධ නම් ඉපදීමක් තියනවාද? ඉපදීමක් නැත්තන් ජරා මරණ සූක වෙලපීම් දුක්දම්නස් මොකවත් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි ඔන්න ඔය විදියට ඒව මේ තම්බික්කේ මහණෙනි ඔන්න ඔහම තමයි කියන මේක සිද්ධ වෙන්නේ. නීතං අඤ්ඤතා වෙන විදියකට සිද්ධ වෙන්නේ නැහැ. සද්ධාත මේක අදහා ගන්න. ඒව මේ තම්බික්කේ මේ විදියට තමයි මේක සිද්ධ වෙන්නේ. අදිමුච්ඡත විශ්වාසී බැස ගන්න. නික්ඛංඛා එත්ත හෝත මේ කරුණ ගැන සැක රහිත වෙන්න. නිබ්බිචිකිච්ඡා විචිකිච්ඡා රහිත වෙන්න. ඒසවන්ත දුක්ඛසොන්නෝමයි දුක අවසන් වන්නේ. දැන් එතකොට බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ මේ දේශනා තුළ පැහැදිලිවම දැන් බුද්ධ ශාසනයක් මුණ ගැහුනට පස්සේ මේ සංසාරේ සංචාරය කරන්න නෙමෙයි යට තියෙන්නේ. මොකද යා බුදුරජාණන් වහන්සේගේ ශාසනයකින් තමයි දැනුවත් වෙන්නේ මෙච්චර දීර්ඝ ගමනක් මෙයා මේ ඇවිල්ලා ඉන්නවා කියලා. මෙච්චර දීර්ඝ ගමනක මෙයා පැටලි පැටලි ඉන්නවා කියලා. අපි කී වාරයක් නම් අපායේ උපදින්නේ නැද්ද? කී වාරයක්? මොකද දැන් හේතුව දැන් අපි නිරේ තිරිසන් ලෝකේ പ്രേත ලෝකේ වැටි වැටි ආවේ මක් නිසාද? මේ විදී සිදුවීමක් අවිද්‍යාව ප්‍රහාණය නොකොට අපට ඇතිවෙච්ච මේ ඇතිවන්නා සිදුවන්නා වූ සිද්ධිය මේ විදියට වෙන බව අපි දන්නේ නැති නිසා. එවනම් අපිට ඒක ආවෝද කරගන්න තියෙන දුර්ලභ අවස්ථාවක තමයි අපි මේ ඉන්නේ. ඒතර යා නෝනින් කල්පනා කරන්න ඕනේ. දැන් මෙතන දැන් ඔන්න අහගෙන හිටියා ආශෝබන ඇහුව ගියා. ලොසහන මොකක්ද ඇව්වේ? දන්නේ නැහැ. එහෙම නේද වැඩිපුර? ඒක නෙමෙයි වෙන්න ඕනේ. ධර්මය අල්ලන්න බෑ එතකොට. සමහර අවස්ථාවල දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනාවල තියෙනවා බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරගෙන යන්නේ මහා කරුණාවකින්. ඒ ධර්මයේ දේශනා කරගෙන යන්නේ මේ ධර්මය අවබෝධ කරගන්න කියලා. අපිට අවබෝධ කරගන්න තියෙන ලොකුම හානිය තමයි බොහෝ දිනෙකට ශ්‍රද්ධාව නැහැ. ශ්‍රද්ධාව නැහැ බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ විශ්වාස කරන්නේ. දැන් උන්වහන්සේගේ අවබෝධය විශ්වාස කරනවනේ මේව ඔක්කොම මේ විදියමයි කියලා. එයා පිළිගන්න ඕනේ. එයාට ගැටලුව ඇති වෙන්නේ නැහැ. එයා දකින්න තමන්ගේ ජීවිතය තුළින් බලන දැන් තමන් දිහා බලනකට තමන්ට තේරෙනවා තමනුත් මෙහෙම නියන්නේ. ආන් යා සීය පිටුවාගෙන නුවණින් විමසීමස බලනවා. බුදුරජාණන් වහන්සේ එකතැනක දේශනා කරනවා උපමාවක්. උන්වහන්සේ දේශනා කරනවා මේ සෙල්ලම් ගෙවල් කඩලා දානවා වගේ මේ ආසාව නැති කරන්න කියනවා. උන්වහන්සේ දේශනා කරනවා මේ චූටි ළමයි වැලිපත් වෙනවා. ඉස්සර කාලේ පොඩි ළමයි වැලිපත් වෙනවා. මේ වැලිපත් වෙනවා සෙල්ලම් කඩවල් දානවා නෑදෑ ගෙවල් යනවා. දැන් මේ දරුවන් රැඳිලා ඉන්නේ කොච්චර කාලයකටද? එයාට ආසාව තියෙනකන් විතරයි. ඊට පස්සේ ඒගොල්ලන්ට එකපාරටම මේ වැලිපත් වෙන එකේ ආසාව නැති යනවා. නැතු ගියම මොකද කරන්නේ ඒගොල්ලෝ? ආතින් පයින් ගහලා කඩලා වීසි කළා දානවා. මෙන්න මේ වගේ බුදුරජාණන් වහන්සේ වදාලා විකීලනකම් කරොත සෙල්ලම් කරන්න බැරි දෙයක් කරන්න. ඒකියේ දැන් පොඩි ළමයි වැලි ටික වෙනම aran තියන්නේ නැහෙනි. පෝල් කටු ටික වෙනම aran තියන්නේ නැහෙනි. ඒගොල්ලන්ගේ සෙල්ලම් බඩු ටික වෙනම aran තියන්නේ නැහැ. ළමයි මොකද කරන්නේ? ඉදිරි කරන්නේ වීසි කරනවා කඩලා බිඳලා දාලා තමයි දුවන්නේ එතන. කෑ ගහගෙන දුවනවා. ආන්නේ වගේ මේකට ආ ඉතුරු කරන්න එපා කියන මේක ආය අරගෙන යන්න. බලන්න එතකොට බුදුරජාණන් වහන්සේ ඊ වගේ දේශනාවල් කළා තියෙද්දි අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයට පැමිණුණා. අපි බුදුරජාණන් වහන්සේව සරණ ගියා. සරණ ගිහින් දැන් අපි ජීවිතය ගැන තේරෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු හැටි දැන් බලනකොට පේනවා. දැන් ඔබම හිතන්නේ දැන් ඔබ පින්කලා නම් පිනට අනුරූපව හැදිනා විඥානේ. ඔබට විනාශ කරන්න බෑ දැන්. ඔබ පවක් කළා නම් පවට අනුරූප විඥාන හැදුන එක විනාශ කරන්නත් බෑ. ඔබ ආනිංජ කර්මයක් කළා නම් ඊට අනුරූප විඥාන හැදෙන එක විනාශ කරන්නත් බෑ. නමුත් මේ ක්‍රියාකාරීත්වය විනාශ කරන්න බැරි අවිද්‍යා සහගතව හිටියොත් විතරයි. විද්‍යාව පහල කරගත්තොත් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගත්තොත් විඥානේ හැදෙන එක නැති වෙලා යනවා. ඒ සංස්කාර රැස්ුනොත් නෙහැදෙන්නේ. පුඤ්ඤාපි සංකාර රැස් වෙන්නෙත් නැත්තම්. අපුඤ්ඤාපි සංකාර රැස් වෙන්නෙත් නැත්තම්. ආනංජ අනිංජාපි සංකාර රැස් වෙන්නෙත් නැත්තම්. ඊ කොයිම ක්‍රමයකටවත් විඥානේ හැදෙන්නේ නැහැ. ඒතර බලන්න කොයිතරම් විස්මිත ධර්මයක්ද බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරලා තිබෙන්නේ. දැන් අපේ මේ ජීවිත කතාව නෙමෙයි අපේ ජීවිතෙන් බැහැර වෙච්ච එකක් දැන් මෙතන තියෙනවාද? මෙතන නැහැ. අපේ ජීවිත කතාවමයි මේ අපි කතා කරන්නේ. ඒතර මේ ජීවිත මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අවබෝධ කරගන්න බැහැ. ඒක අමාරුයි. ඒක දුෂ්කරයි කියලා කල්පනා කිරීම මේ වගේ. ළමෙක් ඉන්නවා. දැන් මේ ළමයා ඉගෙන ගන්න යනවා. ඉස්සල්ලාම යන්නේ යා හෝඩී පන්තියට. ඊරෝස් යා බලනවා 10 පන්ති ළමයේ දිහා බල්ලා කියනවා අම්මේ මට නම් බෑ ඉස්කෝලේ යන්න. ඇයි? අර 10 පන්ති ළමයි ලොකු පොත් අරගෙන ලියනවා අකුරු මට බෑ කියලා. නමුත් එයා ඒ අධ්‍යාපන දිගටම ගියොත් එයා එතනට යන්නේ නැද්ද? එයා එතනට යනවා. අපිට වෙලා තියෙන්නේ අධ්‍යාපන ඒ දිගටම නොයන ළමයා වගේ. යකින් අපි ඉන්නම් මොන්ටිසෝරි හැමදාම. අපිට යන්න බෑ. ඒ වගේ තමයි ඕක ජම්බුරයි. කවදාවත් සිතන්න නම් පුරුදු වෙන්නේ නෑ. එක දෙයක් අපි කල්පනා කරේ නැත්තම් නෝනින් කල්පනා කරේ නැත්තම් අවස ගෙදර වගේ ගෙදර යනවා වගේ අපි අපාය උපදිනවා. ගමනක් ගිහලා ගෙදර ගියා වගේ අපායට යනවා. එහෙම තමයි මෙච්චර කල් වුණේ. මැරිලා ගින් කිසි ප්‍රශ්යක් නැතුව නිකම්ම ගිහිල්ලා ඔන්න මැරුණා. ඇහැරෙනකට නිරේ. ඒක තමයි උපපාතික උපත කියන්නේ. මැරුණා ඇහැරෙනකට නිරේ. යමපල්ලු ටික කියනවා උඹ මෙහෙම කළා. නෑ මාර්යා කවුද යම රජුරු ගාවට ගෙනින්න යම රජුරු කියනවා උඹ මෙන්න මෙහෙම කළා. උඹ මෙහෙම කළා. උඹ මෙහෙම කළා. උඹ මෙහෙම කළා. උඹ මෙහෙම කළා. මම කරපුවා නෙවෙයි උඹ කරපුවා. දැන් එහෙම කියන්න කියන්නේ මෙයාට මොකද වෙන්නේ? මෙයාට මතක් වෙනවා ඇත්තනේ නම් මම මේක කළානේ. මේක කළානේ. මේක කළානේ. මේක කළානේ. ඊරවසියේ යමරජ්ජුරුව කියනවා කරන්න දෙයක් නැහැ. මේක වෙන කෙනෙක් කළා නෙමෙයි, නුඹේ ඥාතියෙක් කළා නෙමෙයි, නුඹේ මිත්‍රයෙක් කළා නෙමෙයි, නුඹේ මව නෙමෙයි මේක කළේ, නුඹේ පියා නෙමෙයි මේක කළේ, නුඹේ යාළුවෙක් නෙමෙයි සහෝදරයෙක් නෙමෙයි මේක කළේ, නුඹ විසින් කළේ. දැන් ඉතින් විදූපං කියලා නිස්සබ්ද වෙනවා. යමපල්ලු එහේ වද දෙනවා මෙහේ ජයයට පාසෙ කුල ගන්නවා අපි මෙහි. ඒ උපපාතික උපතක් කරා ගිහලා වෙන්න බැරිද මේක? වෙනවා. එහෙම නැත්නම් ඕන්න මරුණා ඇහැරින්න එකට බඩගින්නි. බඩගිනි කියලා හොයනකට කෑම තියනවා යන්න බෑ. ගන්න බෑ. පිරීති. ඊරවස ඕන්න බලන කොහෙද කෑමක් තියෙන්නේ කියලා ඕන්න යනකට හොටු චුට්ටක් තියෙනවා. ඕන්න ඒක දිහා බලාගෙන ඕන්න ඒක ඉඹින්න පටන් ගන්න. ඒක තමයි කෑම. අපි එහෙම සංසාරේ ගෙව ගෙවයි ඉඳලා මේ මිනිස් ලෝකේ ආවේ. ඕන නැත්නම් ඕන මාස 3යි මේ අපි මාස 3 පිංගම් කරන ඕන බලු පැටියෙක් විලා ඉපිදිලා. එක ෆූස් පැටියෙක් විලා ඉපිදිලා ඒ ගෙදරම. අපි මේ අවුරුද්දේ පිංගම්කට ලෑස්ති. නමුත් ඒ ගෙදරම යා ඉන්න ෆූස් පැටියෙක් විලා ඉපිදිලා. අන්න එහෙමයි මේ සංසාර ගමන තියෙන්නේ. ඉතින් මෙබඳු ගමනක් ඔබ යන්න කැමතිද? මේ ගමන හැදෙන්නේ බාහිර තැනක නොවේ. කොහෙද හැදෙන්නේ? තමා තුල හැදෙන්නේ. ඒ නිසා මෙතනදී හොඳට සීය පිටවාගෙන නුවණ පිහිටුවාගෙන සතිපට්ඨානෙමයි සිය පිහිටුවාගෙන තියෙන්නේ. සීන ලෝකික ඉන්නපා අනේ මට අනාගතය කරගන්න පුළුවන් ඒ කියලා ලැබෙන වෙලාවට විවේකයේ කියලා විවේකයක් එනකම් බලන් ඉන්න එපා. ඔය විවේකේ නම් එන්නේ නැහැ. Tamanට ඕනේ හැටියට එන්නේ නැහැ. විවේකයක් එනකම් බලන් ඉඳලා විවේකයට ගියාට පස්සේ ඒක කරන්නේත් නැහැ. එහෙම තමයි හිතේ ස්වභාවය. හොඳනම හොඳ වැඩේ තමයි ඉඳ ලැබෙන හැම වෙලාවෙම සීයෙන් ඉන්න. සිය පුරුදු කරන්න. අකුසල ධර්මයන් හිතේ පෝෂණය වෙන්න දෙන්න එපා. කිසි දෙයකට බැඳෙන්න දෙන්න එපා. අනිත්‍ය වශයෙන් නුවණින් දකින්න. එද ටික සිය දිනු කර කර සිය දිනු කර කර යන්න පුළුවන්. අන්‍යම කරගත්තොත් අපිට සතර අපායෙන් අත් මිදිලා මේ ජීවිතයේදී සතර අපායෙන් අත් මිදිලා සෝතාපන්න වෙන්න ලැබුණොත් ඒකත් ලොකුම ලොකු බුදුරජාණන් වහන්සේ වදාළේ සක්කිති රජ වෙනවට වඩා පියවර තුනකින් දිව්‍ය ලෝකයේ අඩිය තියෙනවට වඩා ශ්‍රේෂ්ඨයි කියලා. ඉතින් ඊබඳු එකක් ඊබඳු ධර්මයක් අපිට තිබෙද්දීනේ අපි මේ නන්නත්තර වෙලා මේ ලෝක සත්‍ය යන්නේ. ඉතින් ඔබට මේ ජීවිතයේදී උතුම් චතුරාරි සත්‍ය ධර්මයේ අවබෝධ වීමට මේ ශ්‍රී සද්ධර්මය හේතු වේවා. සාදු සාදු.